අරහන් ගුණයේ මහත්වය. බුදුරජාණන් වහන්සේ වනාහි අග්‍ර දක්කිනෙය යන නම ලබන රහතුන් පසේ බුදුවරුන් ඇතුළු ලෝකයා විසින් වැඳුම් පිදුම් කරන රජුන් ඇතුළු දෙවියන් ඇතුළු ශක්‍ර බ්‍රහ්මයන් ඇතුළු මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රේහි හැම දෙනා විසින් ගරු බුහුමන් කිරීමට වැඳුම් පිදුම් කිරීමට සුදුසු වනසේක. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරීමට වැඳුම් පිදුම් කිරීමට සුදුසු කෙනෙකු ලෝකත්‍රේහි කොතනකවත් නැත. ලෞතුරා බුදුබව ලැබූ අලුත උරුවේල් දනව්වෙහි නේරංජනා නදී තීරයේ අජපාල නම් නුගරුක මුල විවේකීව වෙසෙන අවස්ථාවක අප භාග්‍යවතුන් වහන්සේට එක්තරා කල්පනාවක් ඇතිවිය. ගරු බුහුමන් කරමින් යටහත්ව ඇසුරු කළ යුතු පුද්ගලයෙකු ඇසුරු නොකොට කිසිවෙකුට ගරු බුහුමන් නොකරමින් ස්වචන්දයේ හැටියටම ජීවත් වීම දුකකි යනු උන්වහන්සේට ඇති වූ කල්පනාවය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යටහත්ව ගරු බුහුමන් කරමින් ඇසුරු කිරීම සඳහා තමන් වහන්සේට වඩා සීලයෙන් වැඩි කෙනෙකු ඇත්තයි ලොව බලා වදාළසේක. වැඩි සීලයක් ඇතියෙක් කොතනකවත් නොපෙනින. තමන් වහන්සේට සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් වැඩි ප්‍රමාණයක් වැඩි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියෙක් බඹෙක් ඇද්දැයි බැලූසේක. කොතනකවත් නොදුටුසේක. තමන් වහන්සේට වැඩි සීලාදී ගුණයක් ඇතියෙකු කොතනකින්වත් නොදුටු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද ධර්මයට ගරු බුහුමන් කරමින් එය ගරුතන්හි තබා වාසය කරන්නට ඉටාගත්හ. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරීමට සුදුසන් ලොව නැත්තේ උන්වහන්සේ හැමට වඩා සීලාදී ගුණයෙන් උසස්ව සිටින නිසාය. තථාගතයන් වහන්සේට ඇති ඒ මහත් වූ සීලාදී ගුණස්කන්ධය අනුව අරහන් ගුණයෙන් මහත්වය සැලකිය යුතුය. අරහන් ගුණයේ බල මහිමය. තථාගතයන් වහන්සේ අරහන් ගුණය විශාලවා පමණක් නොව මහත් වූ ආනුභාවයකින් ද යුක්තය. එබැවින් වයසින් හෝ අන් කිසි ගුණයකින් හෝ තමා වැඩිය කියා ලෝකෙහි කිසිම පුද්ගලයෙකුට බුදුරදුන්ගෙන් වැඳුම් නොලැබිය හැකිය. දිනක් තථාගතයන් වහන්සේ වේරංජාවෙහි වැඩවෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා වේරංජනම් බ්‍රාහ්මණයා උන්වහන්සේ දක්නට පැමිණ පිළිසඳර කතාකොට එකත් පසෙක හිඳ මෙසේ කීය. පින්වත් ගෞතමයන් රාජපරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහලු බ්‍රාහ්මණයන්ට වඳින්නේ හෝ දැක හුන්නස්නෙන් නැගිටින්නේ හෝ අසුනක් දෙන්නේ හෝ නැත යයි මා අසා තිබේ. පින්වත් ගෞතමයාණෙනි, මා අසා තිබූ කරුණ එසේමය. එකල්හි තථාගතයන් වහන්සේ අංගුත්තර අට්ඨක නිපාත 20 කොටසින් නාහං තං බ්‍රාහ්මණ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාක්්මණයා පජාය සදේව මනුස්සාය යමහං අභිවාදෙය වා පච්චුට්ටයි පච්චුට්ටෙය වා ආසනේනවා නිමන්තෙය යං හි බ්‍රාක්්මණ තථාගතෝ අභිවාදෙය වා පච්චුට්ටෙය වා ආසනේනවා නිමන්තෙය මුන්දාපිස්ස විපත්තෙයාති යනුවෙන් බ්‍රාක්්මණය මා විසින් වැඳීමට හෝ හුන්නස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාක්්මණයෙකු හෝ දෙවියෙකු බ්‍රාක්්මණයෙකු හෝ අනෙකෙකු නොදකිමි. බ්‍රාක්්මණය යමෙකුට මා විසින් වැන්දේ හෝ අසුනෙන් නැගිටියේ හෝ අසුනක් දුන්නේ හෝ වේ නම් තැරියෙන් ගිලිහි තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහි බිම වැටෙන්නේය යයි වදාළසේක. එසේ වීම තථාගතයන් වහන්සේගේ අරහන් ගුණයේ ආනුභාවයයි. බුදුරදුන්ට ඒ අරහන් ගුණයේ ඇති වූයේ සියලු වාසනා සියලු ක්ලේශ ප්‍රහාණයෙන් අරහත්වයට පැමිණ ලෞතුරා බුදු බව ලැබීමෙනි. බෝධිසත්ව කාලයේදීද ඒ අරහන් ගුණයේ බීජය උන්වහන්සේට තිබින. නියම අරහන් ගුණය නොව ඒ ගුණ බීජයද මහානුභාව සම්පන්නය. සිද්ධාර්ථ කුමාරයන් උන්වහන්සේ මව්කුසින් බිහිව දිශාවලෝකනය කළ කලෙහි ඒ බිලින්දාට සෑම දිසාවකම හුන් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මයෝ සුවඳමල් ආදිය පුදා ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සම කෙනෙකුද නැත යැයි කීය. එකල්හි උන්වහන්සේ උතුර බලා සත්පියවරක් ගමන්කොට අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස යයි සිංහනාද කළහ. සුද්ධෝදන මහරජ ආදී ගෘහස්තයන් විසින් වඳින පුදන මහානුභාව සම්පන්න කාලදේවල තාපසයෝ උන්වහන්සේට වැන්දාහ. දරුවන් විසින් මව්පියන් වැඳිය යුතු වුවද සුද්ධෝදන රජතුමා බෝසතාණන් වහන්සේටම වැන්දේය. ඒ බීජ අවස්ථාවෙහි වූ අරහන් ගුණයේ ආනුභාවයයි. ලෝකේහි අන් කිසිවෙකුට නොලැබෙන පරිදි අප්‍රමාණ චීවර ආදී ප්‍රත්‍යයන් ලැබීමද තථාගතයන් වහන්සේගේ අරහන් ගුණයේ ආනුභාවයකි. ජීවමාන කාලයේදී උන්වහන්සේට කෝටි සංඛ්‍යාත ධන වියදමින් අනාථපිණ්ඩික ආදී සදහැවත්තු විහාර ආරාම කරවා පූජා කළහ. ගඟක් ගලා යන්නාක් මෙන් අපමණ ආහාරපාන වස්ත්‍රාදීන් උන්වහන්සේ කරා ගලා එන්නට විය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රහ්ම ආදී හූද උන්වහන්සේට අපමණ පූජා පැවැත්වූහ. පිරිනිවීමෙන් පසුද අද දක්වාමත් උන්වහන්සේට අපමණ පූජා සත්කාර ලැබෙන්නේය. පිරිනිවී වර්ෂ 2500කට අධික කාලයක් ගත වී ඇතිද අදද උන්වහන්සේට ලැබෙන පූජා ඉතා බොහෝය. නොයෙක් රටවල වෙසෙන නානා ජාතික බෞද්ධ ජනයා විසින් විහාරවල හා තමන්ගේ නිවෙස්වලද එක් දිනක බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන ගිලන්පස මල් ආහාරපාන රාශියක් එක්තැන් කළහොත් තරමක කන්දක් පමණ වනු ඇත. උන්වහන්සේ උදෙසා එක් දිනක දැල්වෙන පහන්ද ඉතා බොහෝය. වෙසක් පුන් පොහෝ දින ආදී විශේෂ දිනවලදී ලැබෙන පූජාව සාමාන්‍ය දිනවලට වඩා සිය ගුණයෙන්ද දහස් ගුණයෙන්ද අධික වන්නේය. අනාගතයේ දීර්ඝ කාලයක් මෙසේම උන්වහන්සේට අපමණ පූජා සත්කාර ලැබෙනු ඇත. අරහං යන වචනයේ නොයෙක් තේරුම්. භාෂාවක වචනවලින් ඇතැම් වචනයකට ඇත්තේ එක් තේරුමකි. ඇතැම් වචනවලට තේරුම් දෙක තුන හතර පහ ඇත්තේය. ඇතැම් වචනයකට බොහෝ තේරුම් ඇත්තේය. අරහං යන වචනය බොහෝ තේරුම් ඇති වචනයකි. මෙතකින් විස්තර කරන ලද්දේ අරහං යන වචනයේ දක්ෂිණාව පිළිගැනීමට සුදුසුය යන තේරුමයි. බුද්ධ ගුණයන් අතුරින් දක්ෂිණාව පිළිගැනීමට සුදුසු බව වූ ගුණය ලෝකයාට ඉතා ප්‍රයෝජනවත් ගුණයක් වේ. ඒ නිසා දක්ෂිණාව පිළිගැනීමට සුදුසුය යන මේ තේරුම අරහං යන වචනයේ ප්‍රධාන තේරුම යන සැටියට කිය යුතුය. අනුත්තරං ධම්මචක්කංච ආනාචක්කංච පවත්තේතුං අරහති තී අරහා යයි විග්‍රහ කොට අනුත්තර වූ ධර්මචක්‍රය හා ආඥාචක්‍රය පැවැත්වීමට සුදුසුය යන අර්ථයෙන් තථාගතයන් වහන්සේ අරහන් නම් වෙතතැයි ආචාර්යවරයෝ පවසති. මේ ක්‍රමය විශුද්ධි මාර්ග ආදියෙහි දක්වා නැත. එසේ අර්ථය ගන්නා කල්හි තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති අනුත්තර ධර්මචක්‍රය හා ආඥාචක්‍රය පැවැත්විය හැකි ශක්තියද අරහං ගුණය වේ.